අද ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනී අරියධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්සා ධම්මස්සවන කාලෝ අයං බදන්සා ධම්මස්සවන කාලෝ අයං බදන්සා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සම්බං සංසත මසංකසං අනවසේසං ඥානාති ති සම්බං ඥානං සත්‍ය ආවරණං නත්ති ති අනාවරණ ඥානං ති සද්ධාවන්ත පින්නතුනි ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අන්සත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ සන්තානී විද්‍යමාන වන අනන්ත ඥාන සම්භාර අතුරින් අග්‍රගණ්‍ය වූ සරුවක් තාක් ඥානේ සම්බන්ධව ධර්මදේශනේ සැයි මේ සූත්‍ර පාඨේ මාතෘකා කරන්නේ දිනු ශාන්ති නායකයන් වහන්සේ විති අසංකෘතිය කල්පලක්ෂයක් මුලෝලේ චිරෝපාරමිතා අනුභව බලයෙන් මුරුන් අවුරුදු 2587 කට පෙර පදවෙනි දවසකදී බොමුලාරා රැළියඳගෙන සපරිවාර මාර්ගතරාජය කොට ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත්වවදාලා ඒ ශාන්ති නායකයන් වහන්සේගේ සංකාන වූ සදවස් 15 වූ අනන්ත ඥාන සම්භාර සියල්ල උත්සාහකත ප්‍රකාශ කරනවා නම් සරුවක් තාක් ඥාන ඇතුළත ඒ සියලුම ඥාන සම්භාර ඇතුළත් වෙනවා. නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සත්වාකාරයෙන් ආબોධ කර ගැනීමට නම් සරුවක් තාක් ඥාන පිළිබඳව දැනගත යුතුයි. නිසා මේ විසක් සතියේ පැවැත්වෙන අති ශ්‍රේෂ්ඨ වූ ධර්ම දේශනා පන්තියක සරුවක් සාක්ඥානේ තෝරා ගැනීම සාම ඥාන සම්ප්‍රයුක්තය තුළ පිහිටවන්ත වෙනවා. විශේෂයෙන්ම සරුවක් සාක්ඥානයේ හැඳින්වීමේදී මූලික තේරුම් කීපයක් අපි දැනගෙන තියෙන්න ඕන. ධර්ම දේශනාවක් කරන වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අභියසන අපේ සිත සමාධිගත වන්නට ඕන. ඒ සමාධිගත සිතින් යුක්තව ධර්ම දේශනා කළහොත් ධර්ම ශ්‍රවණය කළහොත් ඒ දේශනාව නියමාකාරයෙන් ආબોධ කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. සරුවක් යන් වහන්සේම දේශනා කළා නේද? සමාහිතෝ යථා භූතං සත්‍යති සදානාති සමාධිමත් පුද්ගලයා ඇත්ත ඇතිපැතියෙන් ධර්ම ස්වභාව හරියටම ආબોධ කර ගන්නවා. එනිසා දැන් අපි මේ දේශනාවට සරන් දීමේදී වඩා කිත සමාධිගත කරගන්නේ විශේෂයෙන්ම ශ්‍රවණයේදී දේශනාවන් අතරට ගැඹුරටම දේශනාවක් තමයි සරුවක්ම සාක්ඥාන දේශනාව. නිසා මේ දේශනාවට ඇතිසාක් අපි සාවධානව සමාධිගතව සවන් දීමට සූදානම් වෙමු. මාත්‍රකාකල සූත්‍ර පාඨයේ ඇතුළත් වන්නේ ප්‍රතිසම්බිදා මඟ පාළියෙහි සත්‍යත් ඥාන නිකේතයයි. ප්‍රතිසම්බිදා මඟ පාළිය ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම කොටසක්. ඒ ප්‍රතිසම්බිදා මඟ පාළියට මාත්‍රකාලයෙන් කියන සරුවක්යන් වහන්සේගේ ත්‍රිමුඛ දේශනා. ඒ ත්‍රිමුඛ දේශනාවන් මාත්‍රකා කරගෙන එක එක දහම් පදයක් පාසා විස්තර වර්ණාවක් වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රතිසම්බිදා මඟ පාළිය දේශනා කළේ. ප්‍රතිසම්බිදා මඟ පාළිය සමනක් නෙවෙයි. මහා නිද්දේශ පාළිය, කුල්ල නිද්දේශ පාළිය මේ දේශනා ඒ සරුවත් මහ රහතන් වහන්සේගේම විස්තර දේශනාවක්. මේ දේශනාවන් මාතෘකා කරගෙන තියෙන්නේ සරුවක්යන් වහන්සේගේ සූත්‍ර දේශනාවන්මයි. එනිසා ප්‍රසත්ත ඥාන සංයුත් නිකායට ඇතුළත් වෙන දේශනාවලා මේ ප්‍රසත්ත ඥාන එකක් එකක් ගානේ ඉතාමත්ම පැහැදිලි විස්තරාත්මක දේශනාවක් මේ ප්‍රතිසම්බිදා මාර්ගපාලියට ඇතුළත් වෙ තිබෙනවා. එනි සරුවක් නිසා ඥානේ සහ අනාවරණඥානයේ දෙක එකම දේශනාවකින් විස්තරාත්මකව ඉදිරිපත් කොට තිබෙනවා. අපි සවකා බලමු ඒ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. සත්‍යමං තථාගතස්ස සම්බන්විත ඥාන සම්බං සංකත මසංකතං අනවකෝතං ඥානාසීති සම්බන්විත ඥාන තථාගතයන් වහන්සේගේ සරුවක් සාක්ෂාණේ නම් කවරේද? සියලු සංකත අසංකතයන් සරුවක් ප්‍රකාරයෙන් දන්නේ නෙවේ සරුවක් සාක්ෂාණේ නම් වේ. එහිලා ආවරණයක් නැත්තේ නෙවේ අනාවරණ ඥානේ නම් වේ. මේකයි දෙතුන් තේරුම. සම්බං සියලු සංකතං අසංකතං සංකතයක් අසංකතයක් අනවකෝසං ඉතිරවක් නැතුව ඥානාසීති දන්නේ නොවි සම්බන්විත ඥානං සරුවක් සාක්ඥානයයි. සත්‍ය ඒ සරුවක් සාක්ඥානෙන් දතියෙත්තේහි ආවරණං නැතිති බාධාවක් නැතේ නොවි අනාවරණ ඥානං අනාවරණ ඥානයයි. එයි පැහැදිලි වෙනවා මේ සරුවක් සාක්ඥානයක් අනාවරණක් ඥානයක් දෙක දෙකක් නොව එකක් බව. ඒ කියන්නේ සරුවක් සාක් ඥානයෙන් අරුමුණු කරනවා පිට බාධාවක් නැති බව නිසා එයටම අනාවරණ ඥානය කියනවා. ඒකෝත මුදිදී ලෝක දහාසියේ කිසිම රහතන් වහන්සේ නමකට නොලැබෙන සතේ බුදුරජාන් වහන්සේ නමකටත් නොලැබෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක්ම ලැබෙන ඥාන සයක් තියෙනවනේ. ඒ ඥාන සය කියන්නේ සත් අසාධානක් ඥාන. පළමුවන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. දෙවන්නේ ආඛ්‍යානසේ ඥානය. තුන්වන්නේ යමක ප්‍රාතිහාරී ඥානය. හතරවන්නේ මහා කරුණා සමාපත්ති ඥානය. හත්වන්නේ සරුවක් සාක්ඥානය, සයවන්න අනාවරණක් ඥානය. මේ ඥාන සය තේරුම් ගත යුතුමයි. මේ ඥාන සය වෙන කාටවත් සමාන නොවන බැවින් නොලැබෙන බැවින් ඥාති කියන අසාධාරණ ඥානයකි. ශ්‍රාවකයන් සාධාරණ නැහැ. මෙලෙස අපි සලක බලමු සබ්බං සංකතං. කුමක්ද මේ සියලු සංකතය කියන්නේ? සබ්බං අසංකතං සියලුම අසංකතය කියන්නේ කුමක්ද? අනවකේතං කියන්නේ කුමක්ද? මෙන්න මේකත් අපි තේරුම් ගත්තොත් සරුවක් සාක්ඥානය පැහැදිලි කරගන්න පුළුවන්. සංකතං කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් සකස් කරන ලද දේ. ලෝක ධාතු කියන්නේම හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේබාක තේරුම් ගන්නට ඕන. නිර්වාණ ධාතුව හැර අනිත් සියල්ලම සකස් වෙලා තියෙන හේතුන්ගෙන් මහ පොළොව සංකේතයක්, මහ සයුර සංකේතයක්, විරාධකාරකා සංකේත, චතරාපාය සංකේත, මනෝලෝක සංකේත, දෙව්ලොවචාය සංකේත, බඹලොව 16 සංකේත, අරූප ලෝක 4 සංකේත, මේ සත්වල සංකේත, හිත සත්වල සංකේත, අපේ ශරීරය සංකේත, අපි පරිහරණය කරන ඇඳුම් පැළඳුම් සංකේත, යාන වාහන සංකේත, අඳු කුතු ආදී පරිහරණය කරන භාණ්ඩ සංකේත, හැම දෙයක්ම සංකේත. හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ යම් යම් හේතු සම්භාර කාරණා රාශියක් නිසායි. මේ හේතු නිසා සංකේත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලක නම. අසංකේත කියන්නේ නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුව කිසිම හේතුවකින් හටගත් දෙයක් නෙවෙයි. ද්‍රව්‍යාත්මක දෙයක් නෙවෙයි. නිර්වාණ ධාතුවේ නාම රූප කිසිවක් නැහැ. ඉස්කන්ධන ප්‍රතිආපෝ තේජෝ වායෝන සුත්තසාතික ධර්මන ප්‍රතින්න ඇති වෙන නැති වෙන සුළු කිසාවක් නිර්වාණ ධාතුවේ නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යංගෝ සකස් නොදෙන්නයි හානියක තියසක් නෙගෙන්නේ අතීත නිර්වාණේ කියලා හෝ අනාගත නිර්වාණේ කියලා හෝ වර්තමාන නිර්වාණේ කියලා හෝ නිර්වාණයට කාල පරිච්ඡේදයක් කාල භේදයක් නැත්තේ හේතු ප්‍රත්‍යයෙන් හටුන ගන්නා නිසායි. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා නම් එතන අනිත්‍ය කියනවා, දුක්ඛ කියනවා, අනාත්මය කියනවා. නිර්වාණ ධාතුවේ අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක් නැහැ. එනිසා නිර්වාණ ධාතුව හේතු ප්‍රත්‍යයෙන් හටත් නොගත් නිසා අසංකතයි. සමුසා සම්බං සංකතං අනවසේ සංජානාති කි. සම්බං අසංකතං අනවසේ සංජානාති කි. සම්බං සුඥානා. සිතෝත ලෝක ධාතුවතයි කි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්. හිත ඇති හිත නැති සෑම ස්වභාවයක්ම, සෑම ධර්මතාවක්ම, සෑම නාම රූපයක්ම, සෑම ස්කන්ධයක්ම, සෑම ආයතනයක්ම, සෑම ධාතු ස්වභාවයක්ම ඉතිරවක් නැතුව දන්නේ සරුවක් විතරක් ඥානයෙන්. ඒ දැනගැනීමේදී කිසි බාධාවක් නැති ස්වභාවය අනාවරණක් ඥානය නමින් කියවෙන. අපි සලකා බලමු කවදද ලැබුණ කියලා. බුදුරජාණන් වහන්සේ මේක ලැබුණ කවදද? සියල්ල දක්නා නුවණ ලැබුණ කවදද? හරියටම අද වෙනි දවසක අවුරුදු 2587ක් පිරෙන. අවුරුදු 2587කට පෙරයි නියුතු සරුවක් සාක්ෂාත් ලැබුණේ හරියටම අද වෙනි දාසක පිළිවෙන අලියම් කාලේ. ඒ කියන්නේ බුද්ධත්වයේ ලබන්න සුදුසු දවස විසක් පොය දවසයි. විසක් පොය දවසේ අලියම් කාලයේදී නියතත්වයේ උදා වුනේ. එදා රාත්‍රියේ පූර්ව යාමේදී සරුවක් යනවාට පුළුවන් වුණා. සියලුම අර්පණා කර්මස්ථාන සහ අභිඥා ලබන්න. ඒ කියන්නේ ඉරබැස් යන්න මැත්තේ විනිපුත්‍ර මාර්යා පළවා හැර ආනාපාන සති කර්මස්ථානයේ පදනම් කොටගෙන රාත්‍රියේ පූර්ව යාමේදී සමත භාවනා සියල්ලම ප්‍රතිලාභ කරගත්තා. එගොනු දස කසින සමාපත්තිය ලැබුවා, දස අසුබ සමාපත්තිය ලැබුවා, ආනාපාන සති සමාධි සියල්ල මුලින්ම ලැබුවා, ඊළඟට කායගත සමාධිය ලැබුවා, බ්‍රහ්ම විහාර සමාපත්තිය ලැබුවා, අරූප සමාපත්තිය ලැබුවා. මේ karma අස්හානේ අර්පණා කර්මස්ථාන කියනානේ 30ක් ඉගෙන සම්පූර්ණ කළා. එනිසා රාත්‍රී පෙරයම් කාලයේදී අසංකේය අප්‍රමේය සල්ප ගණන් ඈත දකින්න පුළුවන් වෙන පෙරවිතු හඳ පිළිවෙල දන්නා නුවණ ලැබුවා. ඒක සරුවත් සාඥානෙ නෙමෙයි. ඒක පිටනේ పూర్වයේ නිවාසාන සුමුකේ ඥානෙ. ඒ නිවාසක තෙමේ ගියා භවයක් භවයක් පාසා සිදු කරන කුසල කුසල කර්මයන් අනුව පුනර්භවයේ සිද්ධ වූ හැටි. ඊළඟට රාත්‍රියේ මැදියම් කාලයේ පොළොස්සු සයන් රාත්‍රියේ 10 සිට 2 දක්වා පෑ සතර ඇතුළතදී ජීවන් චක්‍ර විඥාන ප්‍රතිලාභ කළා. අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 7ක් දවස් 14ක් දක්නා වූ දිනස් නෝන ලැබුණා. ඒ දිනස් නෝනට මුලෝක ධාතුවේ අක්ෂක් මුල්ලක් නැර සෑම සත්‍යයේ පුද්දලිය දැක ගන්න පුළුවන් වුණා. මරණ උපදින සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, ශෝබන අශෝබන සත්‍යයන්, කුසල් ලකුසල් කරන සත්‍යයන්, සැප විඳින දුක් විඳින සත්‍යයන් ඔක්කොම දැක ගත්තා. සත්‍ය උපදෙලයන් පමණක් නොව මේ ලෝක ධාතු ආදී අවිඥානික වස්තු කියලා දැක ගත්තා. දිවස් නුවණින් ඒ සියල්ල දැක ගත්තාම දැන් අතීතයේ දැක්කා අනාගතයේ දැක්කා දවස් 7ක් වර්තමානයේ දැක ගත්තා. ඉතින් මේ තුන් ලෝක ධාතුවේ සායිත සෑම වස්තුවක් හේතුඵල සම්බන්ධතාවෙන් දිගට පැවතිච්ච හැටේ වැටහීම නිසා සත්‍ය සමුත්පාද විදර්ශනාවට හැරුණු සාක්‍ය දෙකෙන් පස්සේ මේ සත්‍යයන්සාද විදර්ශනාව තමයි බුදු වීමේ විපස්සනා මාර්ගය. ඒ කටේ කීකුලියට කීකුලියෙන් වාස වැඩුවා. අපි දාපෙන් සිටකලේ විභංග ප්‍රකරණයේ සත්‍යාකාර විභංගයේ තියෙන ලක්ෂණ හේතුඵල දේශනාවක්. උතුටි සත්‍යයක් සත්‍යයක් සාකා දහසේ දහස ආකාරයකට හේතුඵල සම්බන්ධතා ප්‍රතිසංසාධනය සමගයේ දේශනා කළේ. මේ දේශනාවේ මධ්‍යම ප්‍රමාණය සම්පූර්ණව බොහෝමි කියන්නේ බොහෝමි කීකන ලෙස ඒ කරුණාඥන් වහන්සේගේ සතිසංසාර විදර්ශනාව වඩලා තියෙනවා. ඒ හේතුන් දසදහසක් සත්වල, සලලක්ෂයක් සත්වල, අනන්ත සත්වල. හේලෝම නාම රූප ස්කන්ධාදී දේවල් ඉතිරියක් නැතුව දක්නාවෝ සූර්ය මණ්ඩල දසදහසක් පෑවට වඩා ආලෝකන විකසනා නාම ආලෝක සහල වීමේ නාම රූප පරිච්ඡේදක් ඥානී ප්‍රකං සතිපදා ඥාන දර්ශන විසුද්ධිය දක්වා සියලු විපස්සනා නීති ඉතාමත් ශ්‍රේෂ්ඨලක උත්තරී කරලෙස අනුස්සරී ලෙස පහළ අයම් කාලයේ ධර්ම මොහොතේ උදාවන තිබුණ හැකෙන කොට ලැබී යුතු විපස්සනා භාවනා මාර්ග ඉස්ලාල සම්පූර්ණයි. ධර්ම මොහොතේ කියන්නේ ඉදේ හය පුරුකාන දවසක නම් අලුවන මුණයි විනාඩි 48න් පස්සේ බ්‍රහ්ම මූර්තිය තුන හඳුන්වන්නේ හේතු සිදුවෙනකොට ලෝකුණා බුදුවරයන් වහන්සේ බුදු වෙනින් වෙලා ඒ අවස්ථාවේදී ඒ සාන්තිමාත්‍යන් වහන්සේ විචාසංකේය කල්පලයක් වතුරු කාර්මිකා අනුභව බලෝ ඒ සිද්ධ වූ උපාසනා භාවනා මාර්ගය සිද්ධානුගාමී විපස්සනා භාවතපත් වූ උත්තරීතර වූනාහු දස දහසක් සත්වල රාත්‍රිහාරි සහස්‍රං සිද්ධ වෙද්දු දස දහසක් සත්වල ඒකාලෝකව බබළුද්දු දස දහසක් සත්වල සංසා වෙද්දු තමන් වහන්සේ ලැබුණු කීය බෝධි මණ්ඩලයේ පමණක් උත්තරව හේදෝ බල පරාක්‍රමයෙන් පවතිද්දු සවාසන සත්වල ප්‍රේතයන් සෝදා හරිනු සෝතාපට්ටි මග්ගඵල, සකදාගාමි මග්ගඵල, අනාගාමි මග්ගඵල, අරහත් මග්ගඵල පිළිගැනීම ප්‍රතිවදී වුණා. එබැවින් අරහත් මාර්ග ඥානීතුන් අවස්ථාවේදී වාසනා සහිත සකල ප්‍රේතයන් සියල්ලම අසෝසී බවටපත් වුණා. එහෙම අරහත් මාර්ග ඥානීතුපත් වෙන අවස්ථාවේදී තමයි සර්වඥාඥාන ප්‍රතිලාභෝ සිද්ධ වෙන්නේ. අරහත් මාර්ග ඥානිය ලෝකෝත්තරං සරුවකෝතාඥානෝ ලෝකෝත්තර මාර්ග ඵලෙමි නමෝ අරහත් මාර්ග ඥානක් ලැබෙන්නේ ග්‍රන්ථ ආවර්ධනාසල සමනින් දැනගැනීම දුකට ප්‍රඥා සම්භාරව ප්‍රඥා සත්‍ය නිසිතව සාලුණ ඒකට තමයි ගුණා සාන්තකෝ රහස්කාන්තය කියන්නේ අරිහත් මාර්ගයක අනුතුරුව ලැබෙන අරිහත් ඵල. අරිහත් ඵලයට පත්වන කොටම වැඩි ඥාන සම්භාර සියල්ලම ඒ සරුවක්ෂණ වහන්සේ පොතේදී. සෝපයන් දස බල ඥාන, චතුරු වෛසාරද්ද ඥාන, ප්‍රවාදෝන චතුරු ප්‍රතිසම්බුදා ඥාන, සංගත බුද්ධ ධර්ම, සත් අභිඥා, බුද්ධ ඥාන, ප්‍රෝලස මහා ඥාන, අස්කාර සාමික බුද්ධ ගුණ, ප්‍රවාදෝන සසත්ත ඥාන, සත්සත්ත ඥාන සමාපත්තිකාර සමාපත්තිකාර පරිහත්තල වජිරස් ඥාන අනන්තන සමන්වාගත සමන්ත ප්‍රත්‍යාන මහා ප්‍රපන් උපාන්තරගත ගාම්භූර ඥාන ඉන්ද්‍රිය සරෝකන් ඥාන ආත්මානුසම ඥාන ධම්ම මහා ප්‍රාත්‍යාද ඥාන මහා කරුණා සමාපත්ති ඥාන සරුවත් නිකාසන අනාවරණ ඥාන සියල්ලම අරහත් ඵලයට හා සම්බන්ධ වන පහළ අරහත් ඵලයට ප්‍රත්‍යන වූ සියල්ල අවස්ව වේලාවත ප්‍රයෝජන ගැනීම පිණිස ඥාන සත්‍ය පහළ වුණා. මෙන්න මේක තමයි ශාන්ති ප්‍රතිපදයෙන්. ප්‍රයෝක්ති ඥාන අරහත් මාර්ගය ප්‍රයෝක්ාන්ත කියන්නේ අරහත් ඵලයි. අරහත් ඵල සම්බන්ධ වන ලැබි සිය අවස්ථාව කියන්නේ ප්‍රයෝක්ාන්ත ඥාන. අපට මෙන්න මෙදා තමයි ලැබුනේ. කර්මයෙන් ලොකස් පොලේ දෙවිදන ඊළඟට උදාවන දවසට පළමුවෙන් තමයි මේ ඥාන සංකප්පය පහළ වුණේ. මේ අවස්ථාවේදී දසදහස්ක් සත්වෝද දරන්න බැරි වුණා. මේ කියන්නේ මේ මහා පෘථිවි දසදහස්ක් උපකාර සම්පාදනය ගත්තා. බුද්ධාන්තරයකට කලින් තමයි පාසුබුදු සතුනි පහළ වුණේ. මේක පාසු තමයි ධාතු බුද්ධ ශාසනයේ මේ සිද්ධිය. උන්කාමයේ අසුවතුනික මහා පොළොව සලයන්ක දරන්න දරුණා මේ සිංහවස්සා. දසදහසක් ලෝක ධාතු අනේක රාමයේ සම්පාදනය පටන් ගත්තා. හෝ බුද්ධ හෝ ධම්ම හෝ සංඝෝ කියන මේ ගෞරවාන්විත ආස්වාදී අද්භූත ත්‍ත්වයක පත්වූවාක් පොළොව සලේ සංසා වුණා. ආස්වාදයේ නේද? මේ අවස්ථාවේ තමයි සරුවක් යන වහන්සේ සම්මා සම්බුද්ධය කියන අවස්ථාවට පත් වුණා. බෞද්ධ සලක බලමු ඒ සරුවක්යන් වහන්සේ අභූත වූ සමන් වහන්සේ සරුවක් නම් කියන ප්‍රකාශ කරන අවස්ථාවේ තිබුණා. ඒ අවස්ථාවක් තමයි සමන් වහන්සේ බුදු බාතපත් වන මාස දෙකක් නගතුන යන ධර්ම දේශනාව නොකොට අතෝනි සතුනි ඒ කියන්නේ බුදුරණන් අතෝනි සතුනි ගතුතන අභිපාලන උදරුතුල ධර්ම ධාන්‍ය ගත්තේ තුන්කලානි සාම්ප්‍රති බ්‍රහ්ම රාජයන්ින් ලැබෙන ආරාධනා සලානි ඔබ බුදුරජාණන් බලවදාදමි ධර්ම දේශනා කරන සේක්වා කියන මේ අවස්ථාවේ තමයි සමන් වහන්සේ බුදුරට මුහුණ දෙන්නේ. බුදුරට කියන්නේ ඉන්ද්‍රිය ප්‍රවේශාරි ඥාන ආශ්‍රයන සලාන දුක. ඔවුන් දසදහසක් සක්කන ලෝකවාසී සත්‍යයන් අතරත ඉන්ද්‍රිය අසංකෝණ සතකෝටි කනස්රක් ලැබුණා. සමන් වහන්සේ නිර්මාණ කාලයේ නිවන් දසනා බව බුදුරට පතමින් ගිය. ඔබ කර්මරාලී ප්‍රස්වාර්ග සංදාසකන කරෝතේ උපරම අසංකෝණ අපරණය ධනකාව නිවන් ආබෝධ කරගන්න බව ඔබ උපතමින් ගිය. ඔබ කුකාසය, උපන් කුකාසය, නිවන් කමින් උපකාස කුනාව නිවන් ආබෝධ කරගන්න බුදුරට පතමින් ගිය. අපට මොනවා කරන්න බෑ. අපට සංග්‍රහ කරන්න ඕන කාර්යබද. අපට ගලපන සංග්‍රහ කරන්න ඕන.

අතෝත කාලෝහි යන්තා සංකතා සංකත උපදනා නම් සෝපවලමින් වායිසෝ ගන්න සෝපවලම ආර්ණ්‍යකතෝ ගන්නවා ඒක සරවත් නිසා ඥානයත් අනවර්ණ ඥානයත් අතෝත කාලෝ සුබගන්දලක් පවතින අනාගතම් සත්‍යස්සන්න උපයන අනාගත කාලේ සංකතා සංකත උපයන සරවත් ඥානයත් ගන්නවා ආවරණ්‍යකතෝ ගන්නවා වර්තමාන කාලේ සංකතසංකත කුයන්නේ සරුවඥාන්වත් දන්නවා ඔහුලා ආවරණයක්වත් දන්නවා උපා සංකාරෝ පුබඳව සයන්න දන්නවා ගමු සරුවක් නිසා ඥානෝ සයන්න දැසිනේ ආවරණයක් නැති නිසා අනවරණයක් නෑයි සවබ්බරත වෙනස දේශනා කරනවා සක්කෝ සෝව සෝපංක සෝතං සබ්බං ඥානාති සබ්බං ඥානං සත්තාවරණන්නත් සෝපනාවරණානම් සෝතං අපෝ ගමක් දක්නා සක්කෝනානි සක්කෝන මේ සක්කෝ පිළිබඳව කියන්න සක්කෝ තරුණ වන වර්ණ රූප කියන්න ඒ සරුවක් යනවා සුබන් මේ වර්ණ සරුවක් නිසා ඥානය පෝහා දසිනක ගැනීමක බාධාවක් නැති බව අනවර්ණ කියන්නේ පුරාණ සෝතප්‍රසාදෝහා සබ්බාරමුණ ධානප්‍රසාදෝහා ගංගාරමුණ මෝහප්‍රසාදෝතහා සසාරමුණ කායප්‍රසාදෝතහා ඉස්සල්තරමුණ එවාගෙන සුතහා සුතතරමුණ ධර්මවරණය මේ සම්බන්ධව සබරක් සබරට ලැබෙන සෑම අරමුණක් පොබඳවක් සියල්ල දක්නා බලන සරුවක් ප්‍රඥානයයි ඔහුලා ආරණ්‍යක සුබව අනාරණක් ඥානයයි මේ සඳහන් කරනවා සම්ලක්ෂණි යාවතා අනිස්සත්තං දුක්ඛත්තං අනාත්තත්තං සංසම්බං ඥානාති සුබ්බං උපුනානං සත්තාවරණං නස්සෝපනාවරණං අනිස්සෝ යම් අර්ථයක් තිබුණු දුක්ඛ නමිත අර්ථයක් තිබුණු අනාත්ම නමිත අර්ථයක් තිබුණු අනිස්සෝ කියන්නේ යමක් ඇති වෙනසෝ යනවා නම් අනිස්සෝයි දුක්ඛෝ කියන්නේ අපේම නැතුන් දුකින් විතර පොළනවා නම් යමක් උපදුකයි අනාත්ම කියන්නේ සංකප්පෝ නිරෝධිනාන යන අසාර නිස්කාරණ යන ඥානස්මයි අනිත්‍යතා දුකයනාත්මයි දුක්ඛිතා අනිත්‍ය අනාත්මයි අනාත්මිතා අනිත්‍ය දුකයි සෝපාබ්බෝ ලක්ෂණ තුන යම් වස්තුව කනිස්සලක් නැතොත් උතන තියෙන දුකක් අනාත්මයි යම් තැනක දුක්ඛ ලක්ෂණයක් උතන තියෙන අනිත්‍ය අනාත්මයි යම් තැනක අනාත්ම ලක්ෂණයක් එකම කෝරණ අනිත්‍ය දුක මේ ප්‍රලක්ෂණය ඔබ කියනවා සාමාන්‍ය ලක්ෂණ පොදු ලක්ෂණ සෑම වස්තුවක් සාසත වෙනවා එනකොට ඒක දේශනා කරන කලර් කවර දෙයක් ඔබ බඳවෙදී අනිත්‍ය දුකන සුබතින් යාවතා රූපස අනිත්‍යත්තං දුක්ඛත්තං අනත්තත්තං සංසබ්බං ඥානාසෝත සබ්බං උපඤ්ඤාන සත්තාවරණං ලක්ෂණ කියනවරිනා නෝත් යන්තා සෝතේතු සංකප්පයක් තමයි සත්‍ය සංකල්පවල විසරාක බාහිර අසංකේතනවා සංකේතන නූපදාති අසක්කෝ නමය සිසිල් මාධ්‍යාත්මක බාහිර වූ සෝතම් පුබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දක්නා බව සරවත් ඥානයයි එහිලා ආරණ්‍යක් නිකුදව නවනස් ඥානයයි එවැනි වේදනා පුබඳ සංඥාව පුබඳ සංස්කාර පුබඳ විඥාන පුබඳව සවාම සාද දෙකේ උපස් සම්බන්ධව තියෙනවා. මේ උපස් මේ පොළොන බව බව සම්බන්ධයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අර්ථයන් සත්‍යාකාරයෙන් ගන්නා ගමන් සරුවක් උපා ඥානයයි. ඔහුලා ආවරණ සතුබවයි. අනාවරණ ඥානයයි. එනවාට දේශනා කරන තවත් විශේෂ කරුණු පහ. යාවතා අභිනය සහානෝ කටයුතු ධර්මයන් සුබබලෝ දන්නා ඥානෝ අරුණක් නිසා ඥානයයි ඔහුලා ආරණ්‍යක් සුබව අනවරණක් ඥානයයි යාවතා සත්‍යපරියාය සත්‍යපරියත්තම් ප්‍රත්‍යස්සකවතු ධර්ම කෝමි උනන්දු වාරෝ සත්‍යස්සකවතු ධර්මයන් සුබබලව සත්‍යස්සකවතු අරතුව ගැනීම අරුණක් නිසා ඥානයයි ආවරණයක් සුබව අනවරණක් ඥානයයි යාවතා භාවනාය භාවනාත්තං භාවනාවසින් ලැබිය යුතු මාර්ගාංග තුන ඒ සම්බන්ධ අවබෝධය සරවත්නතාක් ඥානයයි ආවරණයක් නිතුල වානාවරණක් ඥානයයි. මේකට දේශනා කරනවා ධාවතා කණ්ඩානම් කණ්ඩත්තම් ධාතුනම් ධාත්තත්තම් ආයතනානම් ආයතනත්තම් සංකතානම් සංකතත්තම් අසංකතානම් අසංකතත්තම් සංසම්බන්ධානාති සබ්බන්තුනානම් සත්තාවරණන්නත් මෝපනාවරණාන. ඒකයන්නේ උක්කං ග්‍රන්ථ ගබඳව යම්තා දසූපදය තොත්තෝ සියල්ල දක්නා බව සරුවත්තාක් ඥානයයි ආර්මයක්මක බව අනාවරණක් ඥානයයි. යම්තා අතෝ ධාතුන්තු ගබඳ බොල ආයතනතු ගබඳව සංකත ධර්ම සුරංගතු ගබඳ අසංගත නිර්වාණ ධාතුව සුබඳව දසූපදය තොත් සියල්ල දක්නා ඥානයෝ සරුවත්තාක් ඥානයයි ආර්මයක්මක ඥානයෝ නවත්නාතිය කොප්පයන්නම සුවසෝ දන්නවා සරුවක්කතා ඥානයයි ආවඥාත් උපදවනාවත්නා ඥානයයි. යන්තා කපුතු ධර්ම කෝම අපුත කුප්පෝ සාදවාසෝ ගුණහයි සම්ප්‍රයුක්ත ප්‍රයසුකවාසෝ සුවසෝසියංග දන්. යන්තා අව්‍යාකෘත ධර්ම කෝ ඒකෙන් අව්‍යාකෘත උපාසත්‍ය ධර්ම සුවන්න රූප ධර්ම සුවන්නත් අව්‍යාකෘතයි කුප්පයන්නම සුදස්නවා දන්නානේ සරුවක් විකාශ නාරයයි ආවරණයක් උපදවනාවක් නැස්නානේ සාක බුදුහාසෙන් දේශනා කරන්නේ ධාවතා සාමාවතුරු ධම්මේ සබ්බං සම්මං ඥානාති සබ්බං ඥානං සත්තාවරණං නස්සෝපනාවරේ ඥානං මොකද සාමාවතුර ධර්ම කියනවා ඔක්කොම සිත් සැකෝන් 54යි හේබනිකාසික 52 රූප අතුලස්සයි සත්‍යයෙන්ම දක්නා ඥානෝ සරුවත්ථාඥානෝ යෞතක ධර්ම වාසී සිත් අසංකයි හේතුනිකා සුපතන බෝසාය රූපීත්‍යයි සංගදන්න. යාවත අසරියාපන්නේ ධම්මේ ලෝකෝත්තර සිත්තයි සත්‍යක සිත්තය නිර්වාණය සංගදන්න. උදාහරණ යන උපබව අනාවරණ නාමි. මේකට දේශනා කරනවා යාවත බුක්කස බුක්කස සංසම්බන් ඥානාති සබ්බන් සිනානං සත්තාවරණං නස්සී සනාවරණං. බුක්කෝ සුබදන්නව යන්තා සුඛාර්ථයක්වන සීලම සංකත සංකාප විතරණං සීලම බුක්කාර්ථයන් සත්වාකාරෙන් දක්නා ඥානයෝ සරුවත්නික ඥානකු ඒ සම්බන්ධ ආවරණයක් නිතුබව අනාවරණක් නෑ. සෝවාගේ සමුදය උපෝන නිරෝධය උපෝන මාර්ගය උනාන්ත අර්ථ ප්‍රතිසංගුදාව ධර්ම ප්‍රතිසංගුදාව පුරුෂ ප්‍රතිසංගුදාව ප්‍රතිදාන ප්‍රතිසංගුදාව ඊළඟට ඉන්ද්‍රිය ප්‍රරෝපණය ඥාන ආශ්‍රාමිකේ ඥාන යමක ප්‍රාතිහාර්ය ඥාන මහා කර්ම සමාපත්ති ඥාන සරුවස්සකා ඥාන අනවරණස්ථාන කියන මේ ධර්මතා සියල්ල පිළිබඳව ගන්නා ඥානව සරුවස්සකා ඥානයයි. ඒ සම්බන්ධ ආවරණයක් නැති ඥානෝ අනවරණක් නැහනේ. මේක දේශනා කරන සමස්තයක් වශයෙන් සම්පූර්ණ වූතෝ යාවතා සබෝතස් ලෝකස් සමාරසස් සබ්‍රහ්මතස් සස්සමන බ්‍රාහ්මණ්‍යා ප්‍රජාය සබෝ මනුස්සාය බුත්තං කුතං මුතං ඉන්නාතං පස්සං පරිහිතං අනුහිතං මනුසා සංසබ්බං ඥානාසිත සබ්බං ඥානාය සත්තාවරණං නස්සෝපනාවරණ ඥාන බුදුන් සයස මනුස්සයන් සයස මාර්යන් සයස බ්‍රහ්මයන් සයස ප්‍රමන බ්‍රාහ්මණයන් සයස බුදුන් බුදු නීතෝ සයස මේ ලෝක සත්වයා කරෙහි යම් යම් තුන යමක් දකිනවා නම් යමක් අහනවා නම් යමක් ආග්‍රහණය කරනවා නම් යමක් අසංගුණවා නම් යමක් උත්සාහ කරනවා නම් යමක් උපපුචා ඉන්නවා නම් සමාහිත සරණ අරමුණක් හරි සමා සෝයාගත් අරමුණක් හරි මේ සවරු භාරමුණකේ සිටුව මේ මොසභාතෝ සත්වෝ අනන්තං මේ අනන්ත සත්වයන් උපෝසන සිතන සියලු දසනහල සෑම දරතුන ආවර්ධනා කළ සමනි සරුවචාරය වහන්සේ ගන්නවා මේ සරුවචිතා ඥානය මේ සම්බන්ධ ආවරණයක් උපදවනවා කියන්නේ සෝතාන පුන සාරහතන් වහන්සු සරු සාරහතන් වහන්සු භාෂාවකින් කුණාට සලාප කරනවා සෝතස්සු අබ්බුත්තං දක්ඛේ අතෝ අඤ්ඤාතුම ජානු සබ්බං සම්බං අභුඤ්ඤාසිය බක්ඛු නියං තථාගතෝ සමන්ත ප්‍රප්පෝ සෝ තථාගතයන් වහන්සේ අතීත කාලයේ නොසලු දෙයක් ඇත්තේ නැතු අනාගත කාලයේ බුදුබු ආබෝධ නොවන දෙයක් ඇත්තේ නැතු වර්තමාන කාලයේ මොනින් නොදක්නා ලද්දක් ඇත්තේ නැතු ඉරංගනේ තථාගතයන් වහන්සේ ආබෝධ කරගත් බැවින් සමන්ත ප්‍රප්පෝ නම් වෙන කෝපෝ ඒ ප්‍රබෝධාවකට පිහිනේ. ඒ සමයක ප්‍රසන්නව පෝරණයට බුද්ධ ඥාන 14ක් ඉදිරිපත් කළා. බුද්ධ ඥානෙ, සමබව ඥානෙ, සතරෝධ ඥානෙ, විසුද්ධි ඥානෙ, ප්‍රතිපදා ඥානෙ, අර්ථ ප්‍රතිසංගුදා ඥානෙ, ධර්ම ප්‍රතිසංගුදා ඥානෙ, හේතු ප්‍රතිසංගුදා ඥානෙ, ප්‍රතිදාන ප්‍රතිසංගුදා ඥානෙ සංගීත සරෝකර ඥානය ආශ්‍රාණිකෝ ඥානය සමසමහා ප්‍රාඥාරි ඥානය මහා කරුණා සමාපත්ති ඥානය සරුවක්කතා ඥානය අනවරණස් ඥානය මේ ඥාන 14 පොදුපත් වල සමන්ත ප්‍රස්තෝ කියන වචන හඳුන්වන සමන්ත කියන්නේ සාක්ෂතන සාක්ෂත දක්න ඇත සමන්ත ප්‍රස්තු සාක්ෂත දක්න ඇසත් ඇත සරුවක්න සතාවකන් වහන්සෝතයි සමන්ත චක්කෝතේ අපෝතේ සමන්ත චක්කෝතේ මෙතරයන් වහන්සේ සියල්ලම දකිමි. හේතු සඳහන් වෙන්නේ ධාමත දුක්ඛස් දුක්ඛස්සෝ සබ්බෝනාතෝ අඤ්ඤාතෝ දුක්ඛස්සෝ නත්ථේති සබ්බං ඥාන සත්තාවරණං නස්සං පුනාවරණං දුක්ඛාසුබ ගන්නවනම් දුක්ඛ අර්ථයක් වෙනානම් සියල්ලම මහතෝ ගන්නවා. සඳහන් පරදින සම්මුදේ නිරෝධය සම්මුදේ සර්ප ප්‍රතිසංගිදා භව ප්‍රතිසංගිදා සරුප් ප්‍රතිසංගිදා ප්‍රතිභාන ප්‍රතිසංගිදා ගැන ඉන්ද්‍රිය සරෝ කඩිනාන ආශ්‍රාම සෝනාන ගමක ප්‍රාතිහාරිය නාන මහා කරුණා සමාප්‍රඥාන ගැන ගම සමක් දකෝ තුන බොහෝලා ස්වයං දක්න බව සර්වස්තාඥාන වෙනි ආර්ය සත්‍යබව අනාවරණ ස්නාන වෙනි නාත සමස්තයන් වහන්සේ මොකවාකෝ මොකෙනු බුදුන් සත් මනසෙන් සත් වාදයන් සත් බ්‍රහ්මයන් සත් ප්‍රමන බ්‍රාහ්මයන් සත් බුදුන් සත් සමස්ත ලෝක සත්‍යා කරපු දක්න ලැබදු අසන ලැබදු ආග්‍රාමී සන් ලැබදු සසු උදින් ලැබදු සල්පු සන් ලැබදු සතනදු වාලනු සර්වඥන් වහන්සේ ගන්න උන්වහන්සේ නොදන්නා අරමුණක් ඇත්තේ නැත කියන දේසාව සමන්තිකක් හෝ කියන වචනේ සරුවස්ස ප්‍රාඥාවේ විදිපස්සක ලබාන අනිකම තාත්තර භාෂාව නෑතරක් බෝසන කලකු මොකක් සබ්බ ප්‍රමුදක් තුන්කෝ අතෝ අනුනාස නජානු සබ්බං සබ්බං අනුනාස වදත්තේ ඕවා තථාගතෝ කෝන සමන්තිකක් හෝ සෝපකාරෝපක බඳු වලමක් ගැතේ තුනයි සුඛයන් උන්වහන්සේ දසවදාලයි අනාගත අනාගත කාලයක් ගැතේ තුනයි සයන්ගේ තථාගතයන් වහන්සේ දසිනු වර්තමාන කාලයක් ගැතේ තුනයි සයන්ගේ සරුවක්යන් වහන්සේ දසිනු එනිසා සයන් දක්න අර්ථෝ සම්මන්තිකක් වුනේ ගොන් හේතුන්ගියක් තෝරන් ගන්න තෝරන නැතවර සරුවක් සාස්නානුගෙන ප්‍රතිඥාතන බොහෝ සාස්ත්‍රවරුන්. ඒ සාස්ත්‍රවරුන් කොටස් පහකට බෙදෙනු. ඒ මොනවාද කොටස් පහ? කනිසබ්බනේ, සතුසබ්බනේ, සතතසබ්බනේ, සත්තුසබ්බනේ සහ නාතසබ්බනේ. සබ්බන් කියන්නේ සරුවක් කියන එකනේ. සම සම්බන්ධයෝ කියන අසන සාසනයකම ප්‍රතිඥා කරන මම අනුසහවලින් තමයි කියල බසන්නේ. යම කුමුදෙන් ගත ඕරෙන්න සාදබු. ඒක කුමුදංග බබු සරවත් සාල. සතු සම්බන්ධයෝ කියන්නේ මම සියල්ලම උත්තරෝ දකින. ඕකත් මොන බරුවක් නේ. ඕකත් බලන්න බබු උපේතෝ දාරන්නේ කොහොමද? සෘතායක කුමුදංග බබු සරවත් සාල. සතුටක බව සලස්සාස්ත්‍රයේ තියෙනවා මම නිරන්තරයෙන් සියල්ල දැක දකිනවා සියල්ලම දැක දකිනවා පොතක් නිගන්නේ පොතේ අහෙන් දකින අරමුණ වෙනයි අනේ අහන අරමුණ වෙනයි පොතේ බොරු කියන ගන්න අරමුණ විභාසාර නිසා පොත කියලා කියනවා මොනද සත්‍ය කියන්නේ සත්‍ය සම්බන්ධ ඕනෑම වෙලාවක සියම දස් ගන්න පුළුවන්. ඒකත් පිළිගන්නද? මොක බාහකාර ආරමුණේ තියෙන බව මොක පිළිගන්න පුළුවන් සරවත්තාවක් නෙවෙයි. සත්‍යය සාව තමයි මෙතන ඉන්න සරවත්තාව. එහෙනම් ඥාත සබ්බයෝ ඥාත කියන්නේ යන්න අරමුණු කරපනනේ ආවර්ධනා කරපනනේ අරමුණු කරපනනේ දන් ගන්න පුළුවන්. ඕකෝසන් ධම්මසංග කරුත් මහ රහතන් වහන්සේ ප්‍රාර්ථනක පොතනා කෝසරේ සම්බුද ධම්මා බුද්ධ සුභවෝ පෝවාවදින ප්‍රතිබද්ධා ආසංගන ප්‍රතිබද්ධා සුප්පාබ ප්‍රතිබද්ධා මනසකාග ප්‍රතිබද්ධා සිනමිනු පොදි සතාබතන් වහන්සේ තුමක් ගත ගන්න අවශ්‍ය නම් ආලබ්ධින ප්‍රතිබද්ධා ආලබ්ධනාතල සමනි උපදකුඹ පුළුවන් ආසන්න ප්‍රතිබද්ධා ඕනෑකමස්තුනන යමක් දකින්ද ඕනෑකම අනුව දකින්න. සත්‍යකාද ප්‍රතිබද්ධා යමක් දකගන්න සුසක් පහලකට ගත්තොත් ඒ අනුව දකින්න පුළුවන්. රහතකාද ප්‍රතිබද්ධා යමක් නිහිතව සමනි උපගන්න පුළුවන්. මෙන්න මේක තමයි යාප සබ්බන්නේ කියන වචනේ තේරුම. යාප කියන්නේ මොකද? මේකේ දකෝක දුරා ලොක්කම තියෙන පහ. ඔයාලට තියෙන පංච නෝබ හේමංගලයි. මොනවාද පංච නෝබ හේමංගලය කියන්නේ? ඒ කියන්නේ සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ ප්‍රඥප්ති. මොන මේ පහටම නෝක කියලා නිතකෝම. සංස්කාර, විකාර, ලක්ෂණ, ප්‍රඥප්ති, නිර්වාණ. සංස්කාර කියන්නේ අපේම කියන නිර්වාණ ධාතුව හැරෙයි කිසි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු කියන මේ සංස්කාර. මේ සංස්කාර දුකේ පොරණ රාශියක් නේද? ඒකනේ ඔය අසුරු නුවන්ගේ නිරත වෙන දුක නෝකාරයක් තියෙනවා. තවත් තියෙනවා. සරපුනා පහ. ඒකත් තියෙනවා විකාර රූප. ඒ විකාර රූප පහයි හේම සාස්කාර ධර්මයන්ගේ විපරණාවේ එකට තියෙනවා විකාර කුල ධර්මතාව. ලක්ෂණ. ලක්ෂණ කියන්නේ සෑම නාමයක සෑම රූපයක සෑම ධර්මතාවක තියෙනවා ඒකේ ලක්ෂණ කියලා දැක්කේ පොදු ලක්ෂණය ප්‍රවස්තුන්ති. ඒකේ ලක්ෂණය නම් යම් ප්‍රථම භාතේ කරකස ලක්ෂණ, ආපෝ භාතේ ආබන්ධන සබ්බන ලක්ෂණ, සීදෝ භාතේ උන්නස ලක්ෂණ, වායෝ භාතේ උත්සම්බන සමගීරණ ලක්ෂණ මේ වාගේ. සිතේ සිංකන ලක්ෂණ, වේදනාවේ වේදන ලක්ෂණ, සලකන සෞද්ධික ලක්ෂණ ගැන කියක් ගන්න. පොදු ලක්ෂණය කියන්නේ මේ දේකන තියෙන අනිත් ලක්ෂණ, දුක් ලක්ෂණ, අනිත් ලක්ෂණ. ඕනි සම්බන්ධ දන්නා බව ලක්ෂණ. ඊළඟට නිර්වාණ ස්වරය අසංක සුභාසි. සාන්ත ලක්ෂණ නිර්වාණ භාසි. සතුට කියන්නේ ලෝක සම්මුති විවහාර. ලෝක සම්මුති විවහාර දසක බෝව. මේ කියන්නේ මාතු සිංහල බසින් යම් යම් දේ හේන මේ පෝසත් අංග අතරින් ලොකත් කෙනෙක් සිංහ පෝසත් ගුණා නොකන සිංහල බසින්. එහෙනම් සබසින් කවක් මොනම බසින් කරා, හින්ද බසින් කරා, සාලු බසින් කරා, උපෝස භාෂාවෙන් උපෝස මනුෂ්‍යයන් සම්මුති කරගත් ව්‍යවහාර තියෙනවානේ. ඒක තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. ඕකනම් බලතාවක්. ඕකයි සංස්කාර, විකාර, ලක්ෂණ ප්‍රශ්නයක් නෝවනකොට ඒ සංකෝපේ මොනනම් බලවෝ අපතපත් මොන දෙයක් දකින්නවාද? අපතපත් මොන දෙයක් දකින්නවාද? අපෝපන පුහකා දකින්නවාද? ඒ සතාවකෝ නරෝකෝ ඔබ බෝධිනවෝ අරහත් මාර්ගෝ කරසරෝ අරහත් සංකප්පතරෝ ඔබ බෝධිනේ සත්‍යය සෝතසෝත කරනවා සමන්න අන්තෝක අවසෝ නාලකෝ සස්වල අරමුණ කරවන්න කලව අවසෝ කරනෝ ඒ නාතරම කරන්නේ හුදු තාසයෙන් කරනවා නම් සමන්න අන්තෝ අරහත් මාර්ගතල පොතුනාද කරගෙන ගන්න ඕන ධර්මතා අවබෝධ කරගන්න මොකද ආවෝද කරගත්තු ධර්මය ඕනෙට සම්මතව කරන්න බුවා බවස් නැත. ආවෝද කරගත්තු සම්මතව කරන්න බුවා ධර්ම සම්මතව කරන්න බුවා කාය බවස් නැත. දේශනා කරන්න බුවා අභිධර්ම කෝට්ටාසෝ කරන දේශනා කරන්න බවස් නැනවා. මේ කෝරණ අනුව ආවෝද කරගන්න තත්පරයක් නැහැ. අරහත් කාලෝකත් කරනවා ආවෝද සම්පූර්ණයි. සංසකාරූප බුරා වාසස බෝකනා කරංග වතන වාසයම එන්න නියමෝ පෝරංගන් පුරා සෝ සරවක් යනවායිකෝ බෝධනෝ බෝ සරවක් සාක්ඥාන අනාවත්නාක්ඥාන කුතුමා බසුර බස්සා අවස්ස අවස්ස නාවතෝ ඒ බෝ ආවර්ධනා සසනනි අබෝධි කරගන්න ගොතු බලන අපවතෝ ඕනගතකු සරසා බලන ලෝක භාතෝ ලෝකදා බුදු සංසංවා අන්තෝ පහනෝ නිසා ලෝක සාන්ත ලෝක සුබබුබු එන්තුවන් මහා කර්මාය පුතාගෙන ලෝක ජනසාර බොසෝ සාන්ත ලෝක සංහසෝ බලන් සාසද සංහිත කෝටවාසයාරයක් මහා කර්මාර සංයෝග ලෝ බල ලෝක හිතකෝ ප්‍රාර්ථනා කරන් ඕනෙද සරවතුතාක්වානෝ පුතාගෙන ඕකෝ පුද්ගලයන්ට අනුරූප කරද්දී ධර්මානුශාසනා පවත්වමින් ඒ පුද්ගලයන්ට ධර්මාවබෝධ කරවන බෝව සමසක සලසනවා සලෝද සාන්තෝන අවබෝධ කරවන මේ නේක නිසා යහා කරණාවව සරුවක් සාස්නාන බොත නිසා ඒ ප්‍රාර්ථනා කරන හන්තෝ සංගිත අසංකෝ හැපකවත කරසාසනක් බුත්තේ සමුදේ නරාදෝනග්ගෝ සතරාදි සත්‍යබෝධ කරවා අනානුහේයෝ සත්‍යසරවදී අනාගතෝ බල සෞදු සංදාසක් සවස්නාසෝ අනුස්සාර කරවා නානෝ නාසාන මුහුදන සෝන සත්‍යස්නමනි සද බුදරා සෝදන බලදාස්කාරසෝ අස්තංග සමන්වාගත බ්‍රහ්මස්වරවු දසදාසක් මෝසදාසෝ සිතව කරන්නේ සෝද කරන්නේ සවාසෝ භාස ධර්මස්සංගෝ බෝසුනාස සමන් වහන්සේ සතස්නාක බහන් බුකුව සමන් ආබෝධ කරගත්තු වහන්සේද ගුණපතා සංගිත සෝතනස්නාර වනදමී වැඩසිත අදවාග භාසකන සංසාධිකෝක සමීවානේ සවන් කුරු බදි ඒ සාන්ත නාසන් වහන්සේද සරවස්ස සාස්නානෝ සබබ් වූනානෝ සංවන් පැවාස සර්ව සංඝාසගත වැඩ කරලා ජීවමානව සර්වාත්ම සාක්ඥාන බල නමින් පිහිටා සිටින ඉතා බලප්‍රාණ සංඝත නිතරම සර්වාත්ම සාක්ඥාන සිතරම ලබාගන්න ඕන. සෑම උදේකම ආපු මොනසට නමාපස්ස භගවතු අරහත සම්මා සම්බුද්ධ සසුන අරබුදු. අනිවාදෙන සර්වාත්ම සාක්ඥාන සිතරම සම්මා සම්බුද්ධ සසුන සර්වාත්ම සාක්ඥාන. සසා ආනන මොනාවත මොද සබන් අනාවෝ සාන්තිනායකන් වහන්සේගේ සරුවක පාස ඥානෙත සෝ බෝරවාසාර උත්සනාග වෙනස්සාගේ වුණා. සෝ සාන්තිනායකන් වහන්සේගේ සර්වාසං සාස්වානානුභව බලින් අපට දක්වා ආලෝකේ බෝවා අපෝ සම්ය ප්‍රාර්ථනාත සලෝ ඒවාද උපස්සෝ සියතුතද බසබනෝ බුදුසසු උපස්සාරුගෙන පුරා ප්‍රාර්ථනා කරන අබුදුන බෝධියන් අබරාම දුකාන්ත වෝපෝත්තර මහන්සිය සාස්ත්‍රාස්ත්‍ර බුදුනෝ ໂພຍາສະນາໂຍວາສະນະປະບົງມະນະສະນະສະບັນໂພຍາປະພຸຕາຄາມານຸສາໂພປະສະວັນໂຍໂພຍາສະບັດສະຣະກະໂຕດາລະນານຸປະສະນານຸສັງສະດານະສາມະດະນາໂຕດານະບຸດສະວິຄາສະນາມາລະສະນານຸປະໂນອະບຣາມະປະຄານຕຸໂພຍາສະນາມະນະນິຍັງໂພຍາສະນາໂຍຍາສະນາມະນະປະຣິນຄະມະນິຍິ ආකාශත්ථ සුභමත්ථ භුවනාගමනුක්ඛා අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාර්ථම වාසී කුල්පපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ